අද අපි මේ ඔබට ඉගෙන ගන්න සලස්සන සූත්‍ර දේශනාව තමයි ලෝමසකංගිය බද්ධේකරත්ත සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක්. මේ දේශනාව සඳහන් වෙන්නේ මජ්ඣිම නිකායේ. මේ දේශනාවට සම්බන්ධ ස්වාමින් වහන්සේගේ නම ලෝමසකංගිය. මොකක්ද ඒ ස්වාමින් වහන්සේගේ නම? ලෝමසකංගිය කියන ස්වාමින් වහන්සේ. ඒ දවසල බුදුරජාණන් වහන්සේ වැඩවාසය කළේ සැවැත්නුවර ජේතවනාරාමයේ. ඒ ලෝමසකංගිය ස්වාමින් වහන්සේ වැඩ හිටියේ ඊට ටිකක් එහා කපිලවස්තුවේ. කපිලවස්තු නගරයේ, කපිලවස්තුපුරයේ නිග්‍රෝධාරාමයේ තමයි වැඩ හිටියේ. ඒ නිග්‍රෝධාරාමයේ ලෝමසකංගිය ස්වාමින් වහන්සේ වැඩ සිටින එක් රාත්‍රියක මුළු නිග්‍රෝධාරාමයේ එළිය කරගෙන දෙවි කෙනෙක් ආවා. ඒ රාත්‍රිය මොකද වුණේ? ඒ ස්වාමීන් වහන්සේ සමහරවිට සක්මන් කර කර හරි භාවනා කර කර හරි ඉන්න ඇති. එතකොට ඒ වෙලාවේ මේ නිග්‍රෝධාරාමයේ එළිය කරගෙන දෙවි කෙනෙක් ආවා. ඒ දෙවියන් ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා හිටගත්තා. මේ දෙවියන් හිටගෙන දෙවියන් මේ ලෝමසකංගිය ස්වාමින් වහන්සේගෙන් අහනවා, පින්වත් භික්ෂුව, ඔබ බද්ධේකරත්ත දේශනාව මාතෘකා වශයෙන්ුත් විස්තර වශයෙන්ුත් මතක තබාගෙන දෙන්නේ මොන දේශනාවද? බද්ධේකරත්ත. එතන වචන තුනක් එකතු වෙලා හැදිලා තියෙන වචනේ බද්ධ ඒකරත්ත. එතකොට ඒකරත්ත කියන එක එක වචනයකට ගන්න ඕනේ. ඒකරත්ත කියන්නේ ඒක කියන්නේ තනිවම, රත්ත කියන්නේ ඇලුණු, හුදෙකලාවේ ඇලුණු, බද්ධ කියන්නේ ලස්සන, සුන්දර. සුන්දර හුදෙකලාවේ ඇලුණු ජීවිතය ගැන ඔබ දන්නවාද? ඒකේ විස්තර දන්නවාද? ඒක මතක තියාගෙනද ඉන්නේ කියලා ඇහුවා. බද්ධේක රත්ත ජීවිතය ගැන ඔබ විස්තර මතක තියාගෙනද ඉන්නේ? එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා, අනේ පින්වත් දෙවිය, මං ඒ කාරණේ මතක තියාගෙන නෑ. සුන්දර හුදෙකලාවේ ඇලුණු කෙනෙකුගේ ජීවිත විස්තරේ මං මතක තියාගෙන නෑ. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ අහනවා, පින්වත් දෙවිය, ඒ සුන්දර හුදෙකලාවේ ඇලුණු කෙනාගේ ජීවිතයේ විස්තර වශයෙන් ඔබ මතක තියාගෙනද ඉන්නේ? අර ස්වාමීන් වහන්සේ අර ප්‍රශ්නේ පෙරලා කාගෙන්ද අහන්නේ? දෙවියගෙන් අහනවා. දැන් බලන්න මේ දෙවියන් මිනිසුන් එකතු වෙලා කතා කරන්නේ මොකද්ද? පූජාවට්ටි ගැනද? නෑ. වෙන වැඩපළ ගැනද? නෑ. මේ මොකද්ද කතා වෙන්නේ? ධර්මයේ ගැන කතා වෙනවා. මේ දෙවිවරු හරි සම්බන්ධයි. දැන් මේ ඔබට හිතෙන්න පුළුවන් දෙවිවරු අපෙන් ගොඩාක් ඈත කියලා. ගොඩාක් ඈත නෑ. දැන් බලන්න හිතලා ඔබට මතකද වේලුකණ්ඨකී නන්ද මාතා? ඒ නන්ද මාතා හිමිදිරි උදෑසන නැගිටලා මේ අට්ඨක පාරායන වර්ගයේ, එතකොට මේ එතුමිය උදේ පාන්දර නැගිටලා සජ්ජායනා කළා. එතුමිය අනාගාමී. මේ සූත්‍රී සජ්ජායනා කළාම වෙසමුණි දිව්‍ය රාජයා ගමනක් යන අතරතුර ඒ ගමන් බිමන් නවත්තලා අහගෙන හිටියා. එහෙනම් බුද්ධ දේශනා අර්ථ වශයෙන් වටහා ගැනීමේ හැකියාව මිනිස්සුන්ට පමණක් නෙවෙයි, දෙවියන්ටත් තියෙනවා. සාදුකාර දුන්නා යුරුණාව. කවුද කියලා ඇහුවා මේ මාතාව. කවුද මේ සාදුකාර දුන්නේ කියලා. ස්වාමීනි, මම මේ විශේෂ ගමනක් යන ගමන් ඔබතුමිය මේ ධර්මයේ සජ්ජායනා කරනු ඇහිලා මම නැවතිලා අහගෙන හිටියේ. ඒකවා මේ දහම් රසෙ මිද මිද. එහෙනම් ඔබට මේ හිමිදිරි උදෑසන තුටු පඳුරක් වේවා කිව්වා. බලන්න මේ සම්බන්ධය. ඒ සම්බන්ධය දැන් තියෙනවද අපේ? නෑනේ. ඉතින් මේ දෙවියන්ගෙන් අහනවර ස්වාමීන් වහන්සේ, පින්වත් දෙවිය, එහෙමනම් මම නම් දන්නේ නෑ, ඔබ දන්නවාද මොකක් ගැනද? බද්ධේකරත්. ඒක මතක තියාගන්න. බද්ධේකරත්. බද්ධේකරත් ජීවිතේ ගැන විස්තර වශයෙන් ඔබ දන්නවාද? දෙවියා කියනවා, අනේ පින්වත් භික්ෂුව, ඒක විස්තර වශයෙන් මා දන්නෙත් නෑ. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේගෙන් අහනවා, ඊට පස්සේ ස්වාමීන් වහන්සේගෙන් අහනවා, පින්වත් භික්ෂුව, ඔබ දන්නවද එහෙමනම් බද්ධේකරත් ගාථා? ඔබට පාඩම්ද ඒක? බද්ධේකරත් ගාථා.

ධර්මය. මොකද හේතුව දෙවියන් සරණ ගියත් ගෞතම බුදුරජාණන් වහන්සේව. දැන් සමහර අවස්ථාවල් තියෙනවා දැන් අර බැමිණිටියේ සාය වේලාවේදී, සාගතී වේලාවේදී රහතන් වහන්සේලා වැඩිය ශක්‍ර දෙවියන් මුණ ගැහෙන්න ගිහින්කෝ මේම මහ විපතක් වෙලා තියෙනවා ලංකා භූමියට. රහතන් වහන්සේලා පිරුණම් පාන පටන් ගන්න තියෙනවා. මේක බේර ගන්න ඕනේ ඔබ වහන්සේලා උදව් කරන්න කිව්වා. ඊට පස්සේ ශක්‍ර දෙවියන් කිව්වා, ස්වාමීනි මේ මිනිසුන්ගේ කරුණු හරි බලවත්, මිනිසුන්ගේ වැඩ එකෙල්ලේම අපිට මේක විසඳන්න මැදිහත් වෙන්න විදිහක් නැහැ. තමුන්නාන්සේලාට රටින් පිටවෙන්න මාර්ගය හදලා දෙන්නම්, කලබල විරණකම් පිට වෙලා ඉන්න මාර්ගය හදලා දෙන්නම් කිව්වා. කියලා කිව්වා මෙම නැව් කණ්ඩායමක් පිටත් වෙලා තියෙනවා මේ යන්න. තමුන්නාන්සේලා ටීවෑ පිටත් වෙලා මේ ජම්බුද්වීපේට වඩින්න පාර හදලා දෙන්නම් කිව්වා. කියලා දෙවිවරු තමයි උදව් කළේ ඝාතන් වහන්සේලාට දඹදිවට වඩින්න. ඉතින් මේ වගේ ඒ කාලේ හරි ඍජු සම්බන්ධතාවයක් තිබුණා. නමුත් දෙවිවරුන්ට මේ ධර්මය අහන්න ලැබුණොත් ආයමත් ඒ දෙවිවරු පුදුමාකාර ප්‍රීතියට පත්වේවි. ආ මේ පින් උපද්දවන පුණ්‍ය ගංගාවල් ඇති කරලා දෙන ධර්මයේ ආයමත් ලෝකේ අපට ඇහෙනව නේද කියලා. ඉතින් පින්වත්නි, ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ නම මොකද්ද? ලෝමසකංගිය. ලෝමසකංගිය ස්වාමින් වහන්සේ කොහේ වැඩ සිටිද්ද මේ සිදුවීම වුණේ? කපිලවස්තුපුරේ නිග්‍රෝධාරාමයේ වැඩ සිටිද්දී. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කොහේද? සැමැත් නුවර. ඉතින් මේ ස්වාමින් වහන්සේ ඔය අර දෙවියා කියාප ගමන් ඒ ගාථා හතරයි ගාථා තියෙන්නේ. මේ ස්වාමින් වහන්සේට පාඩම් හිටියා. ඒ ගාථා හතර පාඩම් කරගෙන ඒ ස්වාමින් වහන්සේ පාන්දරින් පිටත් වුණා. සිවුරු පාත්‍ර අරගෙන බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න පිටත් වෙලා බුදුරජාණන් වහන්සේව බැහැ දැක්කා. බැහැ දැකලා වන්දනා කරලා පැත්තකින් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට කියා හිටියා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මං ඊයේ මේ වගේ රාත්‍රී කාලින් දෙද්දී රාත්‍රියේ දෙවි කෙනෙක් ආවා. දිව්‍ය පුත්‍රෙක් ඇවිල්ලා මේ නිග්‍රෝධාරාමයේම ස්වාමීනි මහා එළියක් පහල කරගෙනයි මේ දෙවිය ආවේ. ඇවිල්ලා ස්වාමීනි මේ දෙවිය හිටගත්තා මගේ ළඟින්. හිටගෙන මගෙන් ඇහුවා, පින්වත් භික්ෂුව ඔබ බද්ධේක රත්ත ගැන උද්දේශියත් විභංගයත් මතක තබාගෙන දින්නේ. ඒක විස්තර වශයෙන් මතක තබාගෙන දින්නේ. එතකොට මා කිව්වා, අනේ පින්වත් දෙවිය මං ඒ ගැන විස්තරයක් දන්නේ නැහැ. මං ඒක දරාගෙන නැහැ. ඊට පස්සේ ස්වාමීනි මං ඇහුවා ඒ දෙවියාගෙන්, පින්වත් දෙවිය ඔබ මේක විස්තර වශයෙන් බද්ධේක රත්ත ගැන ඔබ දරාගෙන දින්නේ. එතකොට ඒ දෙවියා උත්තර දුන්නේ, පින්වත් භික්ෂුව මේ බද්ධේක රත්ත විස්තර වශයෙන් මම දන්නෙත් නෑ කියලා. ඊට පස්සේ ස්වාමීනි ඒ දෙවිය මගෙන් ආපහු ඇහුවා, පින්වත් භික්ෂුව ඔබ බද්ධේක රත්ත ගාථා පාඩම් කරගෙනද ඉන්නේ? ස්වාමීනි මං උත්තර දුන්න ඒ වෙලාවේ මම බද්ධේක රත්ත ගාථාවන් පාඩම් කරලා නෑ. ඊට පස්සේ දෙවියාගෙන් මං ඇහුවා, පින්වත් දෙවිය එහෙමනම් ඔබ දන්නවාද ඒ බද්ධේක රත්ත ගාථා? එතකොට ඒ දිව්‍ය කිව්වා, එසේ පින්වත් භික්ෂුව මම දන්නවා. මං ඒව ඉගෙන ගත්තේ බුදුරජාණන් වහන්සේ තවතිසා දිව්‍ය ලෝකේ පරසතුරුක් සෙවණේ පාඩුකම්බල සෛලාශනේ මත වැඩ සිටිද්දී තවතිසා දෙවියන්ට ඉගැන්නුවා. තවතිසා දෙවියන්ට ඉගැන්නුවා මොනවද ඉගැන්නුවේ? බද්ධේක රත්ත ගාථා. මොනවද ඉගැන්නුවේ? බද්ධේක රත්ත ගාථා. මං ඒක පාඩම් කරගත්තා කියලා ලස්සනට මේ ගාථා හතර ස්වාමීනි මට කිව්වා. මං ඒක පාඩම් කරගෙන මේ ආවේ. ඊට පස්සේ ස්වාමීනි දෙවිය මට කියනවා, පින්වත් භික්ෂුව මේ බද්ධේක රත්ත විස්තර වශයෙන් දැනගන්න හරීම ප්‍රයෝජනයි. මේ හොඳට පාඩම් කරගන්න, මතක තබා ගන්න හරීම ප්‍රයෝජනයි. ඒ වගේම මේ නිවන් මඟට සම්පූර්ණයෙන්ම මුල් වෙනවා. ඒ නිසා මේ ධර්මය හොඳට මතක තියාගන්න කියලා ස්වාමීනි මට මේ දෙවිය කියලා. ඊට පස්සේ දෙවිය අතුරුදාන් වුණා, නොපෙනී ගියා.

බලන්න ලේසි කෙනෙකුට කරන්න පුළුවන් වැඩක්ද මේ කියන්නේ? මේකට මහා වීරියක්, මහා සිහියක්, මහා නුවණක්, මහා කැපවීමක් ඕනේ නැද්ද? ඒ දැන් මේක ගඟ ගලන්නේ නැහැ එනවනේ සිටිවිලි. ඇවිල්ලා අතීතයටම අපි ඇදි ඇදි යන්නේ. වැඩක් පලක් කරන්න ගියත් අපේ හිත අතීතයට යන්නේ නැද්ද? කෑමක් බීමක් කන්න ගියත් අතීතයට යනවා. යමක් බලන්න ගියත් අතීතයට යනවා. නිදා ගන්න ගියත් නිින්ද යනකම් සමාහයට අතීතේ තමයි ඉන්නේ. ඉතින් ඒ බඳු ජීවිතයක් වෙනස් කරලා නොවැළෙන්න දියුණු කරනවා කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයට විනා වෙන කිසිම මාර්ගයකට මේක කරලා දෙන්න නම් බෑ. ඒක හරි පැහැදිලි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ආසාව පිහිටුවාගෙන ඒ තුල ඉන්නේ නෑ. අතීතයේ යම්කිසි විඳීමක් වින්දාද සැපක් වේවා දුකක් වේවා මධ්‍යස්ථ විඳීමක් වේවා වින්දාද ඒ විඳපු දේවල් ගැන හිත හිතා හිත හිතා ඉන්නේ නෑ. නැත්තම් වෙන්නේ බොහෝ දිනකට තියෙන්නේ මේක නෙමෙයි. Taman තනි වෙච්ච ගමන් පෙල්ලනවා පහුවෙච්ච පිටුව. පෙල්ලලා ඒ පිටුවේ තමයි ආන්නේ අතීත ගණී. මෙහෙම හිටියමං. මෙහෙම හිටියා. මෙහෙම කෑවපුම ඒ කාලේ හිටපු අපූර්ව මෙහෙමයි කිය කිය ඒව ඔක්කොම කල්පනා කර කර ඒක තුලම ආසාව පිහිටුව දන්නේම නෑ. දවස ඉවරයි. දන්නේම නෑ කාලෙ ගිවිලා ගියා. දන්නේම නෑ වයසට ගිහිල්ලා ඉවරයි. දන්නේම නෑ මැරෙන්නේ ලං වෙලා. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? අනාගතේ පිහිටුවන එක. නේ? එක්ක අපි කරන්නේ ওই දෙක තමයි වැඩිපුර තියෙන්නේ අපිට තියෙන්නේ. සාමාන්‍ය බහුල වශයෙන් අපි හිත යන්නේ අතීතයට. අතීතයේ තුල තමයි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර සුන්දර හුදෙකලාවේ ඇලුණු එක්කිනා අතීතේ පිහිටවන්නේ නැහැ තෘෂ්ණාවෙන්. අතීතේ මතක් වුණත් එයා ඒක සතිපට්ඨානෙටම දාලා ගන්නවා. මිසක් එයා ඒක තුල ආසා වැඩෙන්න හදන්නේ නැහැ. බලන්න මේ දිව්‍යවරුන්ට පාව බුදුරජාණන් වහන්සේ මේක පුහුණු කරලා තියෙනවා. ඉතින් අතීතේ යම් විඳීමක් වින්දාද අනේ මම මෙහෙම වින්දා කී කී කල්පනා කර කර ඉන්නේ නැහැ. ඒකේ ආසා පිහිටුවා ගන්නේ නැහැ. ඇයි මෙයා ඒකේ ආසා පිහිටුවා ගන්නේ නැත්තේ? කොහොමද එහෙම ඉන්න පුළුවන් උනේ? දැන් අතීතේ රූපේ ගැන හිතට එද්දි, විඳීම් ගැන හිතට එද්දි, අතීතේ හිත යනවා. සංඥාවල් හිතට එද්දි, සංස්කාර හිතට එද්දි, විඥානේ දැනෙද්දි ඒකට හිත පිහිටුවා ගත්තේ නැත්ති කොහොමද? ඈ? ඔව්. මේ අතීතේ නිරුද්ධ වී ගිය යම් රූපයක් ඇද්ද? අතීතේ නිරුද්ධ වී ගිය යම් විඳීමක් ඇද්ද? අතීතේ නිරුද්ධ වී ගිය යම් සංඥාවක් ඇද්ද? අතීතේ නිරුද්ධ වී ගිය යම් සංස්කාරයක්ද? අතීතේ නිරුද්ධ වී ගිය යම් විඥානයක්ද? මෙයා දන්නවා මේ සෑම දෙයක්ම අනිත්‍යයි කියලා. බලන්නේ දැනීම ඒ අවබෝධයේ තමයි එයාට නොවැළී සිටින්න උපකාර වන්නේ. එතකොට අතීතේ නිරුද්ධ වී ගිය යම් සංඥාවක් ඇද්ද? එයා ඒ සංඥා අනේ මම මේවා මෙහෙම සංඥාවල් මෙහෙම හඳුනගෙන හිටියේ මෙහෙම හඳුනගෙන හිටියේ කියලා ඒ මත්තිය කල්පනා කරන්නේ නැහැ. තමන්ගේ ගැන කල්පනා කරන්නේ නැහැ. එහෙම ඉස්සර අපි කිමු අතීතේ ලස්සන රූපයක් තිබුණා. තමන්ගේ රූපේ කැත වෙලා ගියා. ඊට පස්සේ අනේ මට මෙහෙම කොණ්ඩේ තිබ්බා. ඉස්සර දත් මෙහෙමයි තිබ්බේ. මං ඉස්සර මෙහෙම හැඩට ඇවිදගෙන ගියා. ඉස්සර මෙහෙම ඇඳා. දැන් ඊව මොකුත් නැහැ. එතකොට යක් ජීවත් ඉන්නේ කොහේද? ඉස්සර. ඉස්සර මෙහෙම මෙහෙම. ඊට පස්සේ ඉස්සර වින්තූර ටික තමයි ගහලා තියාගන්නේ යා. දැන් ටික නැහැ. ඉස්සර ඉති මිනිස්සුත් ඇවිල්ලා අතීතේ ආවා. ඉස්සර හරි ලස්සනයි නේ. මිනිස්සු ජීවත් වෙන එතකොට අතීතේ. නමුත් එහෙම නෑ මේ ධර්මයට ආපු එක්කෙනා හිට වෙනස්. එයා දන්නවා ඉස්සරදී අනිත්‍ය වෙලා ගියා. දැන් දෙත් අනිත්‍ය වෙලා යනවා. අනිත්‍ය වෙලා යනවා. බලන්න ඒකේ ලස්සන ඒකනේ. දැන් බුදුරජාණන් වහන්සේගේ දවසක් උන්වහන්සේගේ සිරිපතුල් අතගගා ආනන්ද හාමුදුරු කියනවා භාග්‍යතුන් වහන්සේ මේ හැම දිලිසනවා ඉස්සර. දැන් ටිකා රැලි වැටිලා. ඉස්සර භාග්‍යතුන් වහන්සේ හරීම ඍජුවේ. හරි කෙලින් ශරීරයක්. දැන් ටිකා කුදුයි. බලන්න සම්බුදුරජාන් වහන්සේ නමකගේ අවබෝධය ආනන්දී දැන් මේ ශරීරය මොකක් වගේද? දිරපු කරත්තයක් වගේ. මේ ශරීරයේ දිරපු කරත්තයක් වගේ කියලා කියන ආනන්දී මේ ඉපදීමට නම් නින්දා වේවා. බලන්න අර අවබෝධී පිරල නිදහස් වෙච්ච කෙනෙකුට මේක මහ වදයක්. අනිත් කෙනා කරන්නේ මේකත් අල්ලගන්න ඊළඟ එකත් අල්ලගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාමාන්‍ය ලෝකයා අවබෝධයකට නොපැමිණි පුතජන මනුෂ්‍යයා මෙතන මැරෙනකොටම පොඩි හරක් පැටියා අම්මා දැක්ක ගමන් කිරිබොණ්ඩ ඒ අම්මගේ තනබුරුල්ල කරා දුවගෙන ගිහිල්ලා එළිනවා වගේ කියනවා උපත කරා යන්නේ අවබෝධ නැති එක්කෙනා උපත කරා යන්නේ මේ විදිහටයි කියනවා බලන්න උන්වහන්සේ මොනතරම් පැහැදිලිව මේ ලෝකේ දැක්කද කුණතරම් පැහැදිලි උන්වහන්සේ මේ ජීවිතේ දැක්කද දැන් මේ උපත කරා නොවන ධර්මයක් කතා කරද්දී අර හරක් පැටවු ටික කිපෙනවා ආසා කරන්නේ උපත කරා යන්නමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අල්ලවියක් කෙනා විතරයි දන්නේ දැන් නෝනින් විමසන්න පුළුවන් නම් මේ විදියට අන්න යා තේරුම් ගන්නව ඇත්ත නේන දැන් අතීතය තුල ජීවත් වෙවි අපි ඔහේ හිස් ලෝකයක් මවාගෙන નિસર ලෝකයක් මවාගෙන අපි නිකන් හීනයක් තුල ආස්වාදයක් විඳිනවා වගේ අතීතේ හිටියා කියමු අවුරුදු 100ක් හිටියත් ඇති ඵලය මොකද්ද අන්න නෝනින් කල්පනා කරන එක්කිනා ඒ ගෙවෙන ලෝකේ ඒ විදියටම දකිනවා නම් අනිත්‍යයි කියලා එයා නොඇලී ඉන්නවා එයා ඒකට සකස් නොවි ඉන්නවා එයා ඒකේ නොපැටලවි ඉන්නවා එයා ඒකේ නොබැසගෙන ඉන්නවා එයා ඒකේ තණ්හාව ඇති නොකර ඉන්නවා මොකද හේතුව එයා දන්නවා ඒ රූපේ නිරුද්ධ වුණී සතර මා ධාතුගේ ස්වභාවය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වුණී ස්පර්ශේ නිරුද්ධ වීමෙන් සංඥාව නිරුද්ධ වුණී ස්පර්ශේ නිරුද්ධ වීමෙන් චේතනා සංස්කාර නිරුද්ධ වුණී ස්පර්ශේ නිරුද්ධ වීමෙන් විඥානේ නිරුද්ධ වුණී නාම රූප නිරුද්ධ යා දන්නවා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දන්නවා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ කරගෙන ඒ ධර්මයේ තුලින් ජීවිතය දැකපු එක්කෙනා ජීවිතය දකින්න උත්සාහ කරන එක්කෙනා ශ්‍රද්ධාවේ පිහිටපු එක්කෙනා දන්නවා නිරුද්ධ වුණොත් නිරුද්ධ වෙන්නේ ඔය විදියටයි එතකොට එහෙනම් අනිත්‍ය දේවල් වලයි මේ පැටලි පැටලි ඉන්නේ කියලා යා දන්නවා යා නොඇලී වාසය කරනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරන ඔන්න විදිහට කියනවා අතීතං නාන්වා ගමෙය්‍ය අතීතේ නොපැටලී වාසය කරන්නේ නප්පටි කංකේ අනාගතං අනාගතය කැමතිවන්නේ නැහැ දැන් සුන්දර හුදෙකලාවේ ඇලුණු කෙනාගේ අතීතයට නොඇලී නෝ අතීතය සම්පූර්ණයෙන් දන්නෝ අනිත්‍ය සිද්ධියක් එතන වුණේ අනාගතෙත් යා දන්නෝ අනාගතේ හට ගන්නා වූ දැන් බලන්න මේක කරන්න පුළුවන්ද පංචපාදානස්කන්ධය ගැන නෝණින් දන්නේ නැත්තම් ඇයි ඒකිනේ අපි අතීතේ අනාගතේ වර්තමානයේ ඔක්කොම නෝණින් විමසන්න තියෙන්නේ අනාගතේ හට නොගත් අනාගතේ ගැන පත පතා ඉන්නේ නැහැ නමුත් බුදුරජාන් වහන්සේ දේශනා කරන මෙන්න මෙහෙම පතනවා සමහරු අනාගතේ මෙවැනි මෙවැනි රූප බලන්නට ඇතනම් මෙවැනි මෙවැනි ශබ්ද අසන්නට ඇතනම් මෙවැනි සුවඳ විඳින්නට ඇතනම් මෙවැනි රසවද්දී අනුභව කරන්නට ඇතනම් මෙබඳු ඇඳුම් පැළඳුම් අඳින්නට ඇතනම් මෙබඳු ගෙවල් දොරවල් වල වාසය කරන්න ඇතනම් මෙහෙම කල්පනා කර කර යා සම්පූර්ණ අනාගතයක් මවාගෙන ඒකේ ආශාවේ බැසගෙන ඉන්නවා බුදුරජාණන් වහන්සේ ළඟට එක දවසක් භික්ෂුවක් ආවා ඇවිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම සම්පූර්ණයෙන්ම හුදෙකලාවේ ඉන්නවා අකෝ භික්ෂුව ඔබ කොහොමද හුදෙකලාවේ ඉන්නේ ස්වාමීනි මම තනියම වනයේට යනවා මම තනියම කුටියක ඉන්නවා මං තනියම පිණ්ඩපාති වඩිනවා මං තනියම ආපස්සට හැරිලා එනවා මං තනියම සිවුරු පිරිකර පරිහරණය කරනවා මම තනියම සිව්පසේ පාවිච්චි කරනවා ස්වාමීනි මම මේ විදිහට හුදෙකලා වෙලා බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුව ඔකටත් හුදෙකලා කියලා තමයි කියන්නේ ඒ වුණාට කෙනෙක් තෘෂ්ණාවෙන් තොර නැත්තම් එයා තනි නෑ. එයා ඉන්නේ තෘෂ්ණාවත් එක්ක තණ්හා දුතියෝ තණ්හාව තමයි දෙවැන්න. අපි හැම කෙනෙක්ම වාසය කරන්නේ තණ්හාව දෙවැන්න කරගෙන තනි ගමනක් නෙමෙයි මේක. තනි බවට පත් වෙන්නේ එක්කෙනෙක් බවට පත් වෙන්නේ තෘෂ්ණාවෙන් නිදහස් වෙච්ච දවසටයි. එතකම්ම දෙන්නේ සමහරුන්ට නම් දෙන්නේ නෙමෙයි සමහරුන්ට ඉන්නවා ඔව් තණ්හාව ඊර්ෂ්‍යාව බද්ධ වෛරයේ ක්‍රෝධේ අහංකාරකම එකට එක කිරීම භය ශෝකය මේ සියලු පිරිවර සේනා ඇතුව තමයි සංසාරය යන්නේ තනිව නෙමෙයි තනි කියලා කියන්නේ මේ සියලුම දේන් වල නිදහස් වෙච්ච එක්කෙනා තෘෂ්ණා රහිත එක්කෙනා තනි එක්කෙනා ඒක රත් ආන්නයා තමයි ඒක එක්කෙනෙක් රත් ඒ එක්කෙනා තුල විතරයි ආ ඉන්නේ සුන්දර

තත්ථ තත්ථ විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රූහේ අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරං තේන මහාසේනේන මච්චුනා ඒවං විහාරින් ආතාපින් අහෝරත්ත මතන්දිතං තංවේ භද්දේක රත්තෝති සන්තෝ ආචික්ඛතේ මුනීති සාදු සාදු. පින්වත්නි, අපටද මේ ගෞතම බුදු සසුනේම ඒ නිකෙලෙස් හුදකලාවේ ඇලුණු සුන්දර හුදකලාව අත්විඳින්නට වාසනාව උදාවේවා. සාදු සාදු සාදු.